අපේ බෝලස් ලයින්න හොඳින් පන්දු යවන්න. ඉතින් මයිදන්නේ අපේ බැට්ස්මන්ලා ටික කන්සිස්ටන්ට්ලි රන්ස් කැහුවොත් මයිදන්නේ බෝලස්ලා හැමදෙස්සෙම අපිව අපේ තරණ ජයග්‍රහණය කරවල දීලා තියෙනවා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා බෝලස්ලාට, ඒ පන්දු යවන පුහුණු කරුවන්ට. මයිදන්නේ හුඟාක් වැඩ කටයුතු කරා. ඉතින් මං ජෙරොම් ජයරත්නලත් ස්තුතිවන්ත වෙනවා. ඌ ඉතාමත් මයිදන් පිටිකරු අංශයෙන් වැඩි අවධානයක් යොමු කරා. ඉතින් මං විශ්වාස කරනවා පොඩි හෝ ඉම්ප්‍රූවමන්ට් එකක් මට පේනවා අපේ බැට්ස්මන්ලාගේ. ඉතින් මං විශ්වාස කරනවා අපිට මේ වත්තක ඉදිරියට යන්න පුළුවන් කියලා.